සදහවත් වාසනාවන්ත පින්තුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ දැක්වෙන පුද්ගලයන් තුන්දෙනෙක් පිළිබඳව. භාගතුන් වහන්සේ මෙහිදී සඳහන් කරනවා, අවකුජ්ජ පඤ්ඤෝ පුද්ගලෝ, උච්ඡංග පඤ්ඤෝ පුද්ගලෝ, පුතු පඤ්ඤෝ පුද්ගලෝ වශයෙන් පුද්ගලයන් තුන්දෙනෙක් පිළිබඳව. මෙහිදී මේ පුද්ගලයන් වර්ග කරලා තියෙන්නේ ඔවුන් ධර්ම ශ්‍රවණය කරන ආකාරයත්, ඉන් පසුව ක්‍රියා කරන ආකාරයත් තියෙන ලක්ෂණ අනුව. මෙයින් පළවෙනි පුද්ගලයා අවකුජ්ජ පඤ්ඤ පුද්ගලයා භික්ෂුන් වහන්සේලා වෙත එළඹෙනවා ධර්ම ශ්‍රවණය කිරීම සඳහා. එහිදී ඔහුට භික්ෂුන් වහන්සේලා ආදි කල්යාණ වූ, මජ්ජේ කල්යාණ වූ, පරියෝසාන කල්යාණ වූ, අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, හාත්පසින්ම පිරිසුදු වූ පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසෙන්ති, පිරිසුදු බමසර සහිත සද්ධර්මය දේශනා කරනවා. එහෙම දේශනා කරන අවස්ථාවේදී අර අවකුජ්ජ පඤ්ඤ පුද්ගලයා ධර්ම දේශනාවෙහි මුල කොටස මැනවින් අහන්නෙත් නැහැ. දෙවනි කොටස මැනවින් සිහි කරලා නුවණින් අහන්නෙත් නැහැ. අවසානයේ මැනවින් සිහි කරලා ශ්‍රවණය කරන්නෙත් නැහැ. හරියට සඳහන් කරනවා, මුණින් හරවල තියෙන කලයකට වතුර දානකොට ඒ වතුර සල්පයක්වත් කලය තුනට යන්නේ නැහැ. ඇයි? කලය අනිත් පැත්තට හරවල තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ අවකුජ්ජ පඤ්ඤ පුද්ගලයා ධර්ම ශ්‍රවණය කිරීමේදී දේශකයන් වහන්සේ කොයිතරම් මැනවින් අර්ථ සහිතව මුල මැද අග යහපත් වූ මේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත බ්‍රහ්මචර්යාව දේශනා කරන පිරිසුදු දේශනාව සිදු කළත් ඔහු ඒ දේශනාවෙහි මුල මැද අග මැනවින් මෙනෙහි කරලා සිහියෙන් නොනින් ශ්‍රවණය කරන්නේ නැහැ. ඒ නිසා ඔහුට මේ ධර්මයෙන් නිසි ප්‍රතිඵලයක් නොලැබෙන බවයි මෙහිදී සඳහන් කරන්නේ. දෙවැනි පුද්ගලයා තමයි උච්ඡංග පඤ්ඤ පුද්ගලයා. ඔහුගේ ලක්ෂණය තමයි ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කළා නිරතුරුව ඔහු ධර්ම ශ්‍රවණය කරනවා. ඔහු ඇසුරු කරන ස්වාමීන් වහන්සේලා ඔහු කෙරෙහි කරුණාවෙන් මුල මැද අග යහපත් වූ අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, හාත්පසින් පිරිසුදු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංඛ්‍යාත හේතුඵල දහමෙන් යුක්ත වූ ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කරන අවස්ථාවේදී මේ තැනැත්තා වාඩිවලින අවස්ථාවේදී, දේශනාවට අහුන්කම් දෙන අවස්ථාවේදී මැනවින් මෙනෙහි කරලා මුල මැද අග සිහියෙන් නොනින් ඔහු ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. එහෙත් මේ තැනැත්තා නැගිටල ගියාට පස්සේ ඒ ධර්ම කාරණා මැනවින් මෙනෙහි කරන්නේ නැහැ. ඔහු සියල්ලක්ම සිතින් බැහැර කරනවා. හරියට ඉඳගෙන ඉන්න අවස්ථාවේදී තමන්ගේ උකුලෙහි ඔඩොක්කෙහි තියෙන දෙයක් සිහි නැතුව නැකිනකොටම වැටෙනවා වගේ මොහොත් ඉඳගෙන ඉන්න ආසනයේ නැකිනවා සමගම අර ශ්‍රවණය කරපු සියල්ලක්ම අමතක කරලායි ඔහු නැකිටින්නේ. අන්නේ නිසා මේ තැනැත්තාට දහමෙන් නිසිපල ලැබෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කොයිතරම් මනාව දහමක් ගලපලා දේශනා කළත්, මුලමැදගේ යහපත් වූ ධර්මයක් ප්‍රකාශ කළත් මොහු ඒ දහමෙන් නිසිඵල නෙලාගන්නේ නැහැ. ඒ නිසා උච්ඡංග පඤ්ඤ පුද්ගලයාත් මේ දහමෙන් නිසිඵල නෙලාගන්න කෙනෙක් හැටියට සඳහන් කරන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි පුද්ගලයා පුතු පඤ්ඤ පුද්ගලයා. මේ තැනැත්තාත් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා නිරතුරුව භික්ෂුන් වහන්සේලා වෙත එළඹෙනවා. භික්ෂුන් වහන්සේලා ඔහු කෙරෙහි කරුණාවෙන් ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසානේ කල්යාණං, සාත්තං සම්ව්‍යඤ්ජනං, කේවල පරිපූර්ණං, පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසෙන්ති කියපු ආකාරයට මුල මැද අග යහපත් වූ පිරිසුදු අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත මේ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන වෙලාවේදී ඒ ශ්‍රවණය කරන මොහොතේදී ඔහු මනවින් සිහිනුවණින් යෝනිසෝ මනසකාරෙන් ඒ ධර්මය ශ්‍රවණය කරනවා. ධර්මයේ මුල මැද අග කියන මේ අවස්ථා තුනම හොඳින් සිහි කරමින් ඔහු ධර්ම ශ්‍රවණය කරනවා. ඒ විතරක් නෙවෙයි, එතනින් නැගිටිලා පස්සෙත් මේ තැනැත්තා වෙන තැනකට ගියත් බොහෝම ඌමනාවෙන් ඒ ශ්‍රවණය කළා වූ දහම් කරුණු මුල මැද අග වශයෙන්, සීල සමාධි ප්‍රඥා වශයෙන් මැනවින් සිහි කරන බව සඳහන් කරනවා. හරියට උපමාවක් දක්වනවා, උඩුකොරු කළ තියෙන කලයකට වතුරවත් කරනකොට ඒ කලයට මැනවින් වතුර පිහිටන්නස්සේ මේ තැනැත්තාගේ සිතට අර ශ්‍රවණය කළා වූ ධර්මය මැනවින් පිහිටලා ඔහු නැගිට්ටත් ඒ දහම් කරුම මෙනෙහි කරමින් යෝනිසෝ මනසිකාරයෙන් නිරතුරුව දහම් කරුණු සිහිපත් කරමින් එය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම සඳහා අප්‍රමාදීව ක්‍රියා කරනවා. අවකුජ්ජ පඤ්ඤ, උච්ඡංග පඤ්ඤ, පුතු පඤ්ඤ කියන මෙන්න මේ පුද්ගලයන් තුන්දෙනා අතුරින් බුදුරජාණන් වහන්සේ වඩාත් අගය කළේ තුන්වෙනි උඩ සඳහන් කළ පුතු පඤ්ඤ පුද්ගලයා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී සඳහන් කරන්නේ සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. ධර්මයේ මැනවින් අහන්නට ඕන, එය දරා ගන්නට ඕන, ඒ අනුව හැසිරෙන්න ඕන කියලා. ඒ වගේම අට්ඨිකත්වා මනසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා සඳහන් කරනවා. මැනවින් සිහි කරමින් සිහියෙන් නුවණින් බොහොම අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට සඳහන් කරනවා. ඊට හේතුව තමයි අප මේ ශ්‍රවණය කරන්නේ මේ ලෝකයේ අහන්න තියෙන වටිනාම දේ සවනානුත්තරය කියලා සඳහන් කරනවා. දේශමාන වරින් කිසියම් කෙනෙකුට අහන්න තියෙන උතුම්ම දේ තමයි මේ ශ්‍රවණය කරන්නේ. අන්න ඒ නිසා ඒ ශ්‍රවණය කරන ධර්මයෙන් නිසි ශ්‍රද්ධාව පිහිටලා ඒ ඔස්සේ විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්ම කරුණු ඔස්සේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. දේශකයන් විසින් පරතෝ ගෝස වශයෙන් අහන ධර්මය නුවණින් ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය වශයෙන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්ත පමණට. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කිරීම ගැන ආරම්භයේ පටන් අනුශාසනා කළා. විශේෂයෙන්ම පළමුව රහත් සැට නමට උන්වහන්සේ දේශනා කළේ චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානම් දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානේ කල්යාණං සත්තං සම්බෙන්ජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාශේත කියලා. මහණෙනි, ලෝකයේ දෙව් මිනිසුන් බොහෝ දෙනාගේ යහපත පිණිස චාරිකාවෙන් හැසිරෙන්න හමුවන අයට මුල මැද අග යහපත් වූ පිරිසුදු ව්‍යංජන සහිත වූ මේ පිරිසුදු බඹසර ආරස්තංගික මාර්ගය දේශනා කරන්න කියලයි උන්වහන්සේ නිරතුරුව ශ්‍රාවකයන් වහන්සේට අනුශාසනා කළේ. ආදි කල්යනන් කියපු ආකාරයට මුල යහපත් වූ ධාම, මුල කියන්නේ සීලය, මජ්ජේ කල්යනන් කියපු විදියට මැද යහපත්, ඒ කියන්නේ සමාධිය, පරියෝසානේ කල්යනන් කියපු විදියට අවසානයේ යහපත ප්‍රඥාව. මෙන්න මේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත, එහෙමත් නැත්නම් සම්මාදිට්ඨිය ආදී අංගවලින් යුක්ත මේ ආරියසංගික මාර්ගයයි උන්වහන්සේ දේශනා කරන්න කියලා භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළේ. එනිසා ඒකාතකින් භික්ෂුන් වහන්සේලාගේ ලොකු වගකීමක් තියෙනවා. දුකෙහාට ගැනීම හා නිරෝධය පැහැදිලි කරන, විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය සංඛ්‍යාත වූ ස්කන්ධ පංචකය පටිසම්පාද සහිත වූ මේ දර්ශන සම්පත්තිය ලෝකෙට ලබා දීමත්, ඒ දර්ශන සම්පත්තිය කෙරෙහි ශ්‍රාවකයන්ගේ ශ්‍රද්ධාව පිහිටුවාලීමත්, ඊට අදාළ වූ මාර්ගයේ ඉදිරියට යන්නට වීරිය අප්‍රමාදී බව ඇති වෙන විදියට මේ සසර ගැනත් නිවන ගැනත් කරුණු පැහැදිලි කරලීම භික්ෂුන් වහන්සේලාගේ ලොකු වගකීමක් වෙනවා. අන්නේ වගකීම භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ඉටු වෙනකොට ශ්‍රාවකයන් ඉදියට අප ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රාවක ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, ශාස්ත්‍ර ගෞරවයෙන්, ඊටාම මැනවින් සකසා පිළිවෙලින් ගෞරවාන්විත විදියට ඒ ධර්ම ශ්‍රවණය කරන ගමන් අහන ධර්මය ඊටාම වටිනා කරුණ විදියට මෙනෙහි කරලා හරියට කරඬුවක තැම්පත් කරන ධාතු වගේ අපේ හදවතෙහි ඒ ධර්ම කරුණ මැනවින් තැම්පත් කරගෙන ඒ අනුව අපේ ජීවිතය සකසා ගන්නට අපි උත්සාහ ගන්නට ඕන. සීලයේ විදියට කායික වාචික සංවරයත්, සමාධිය විදියට සතේ සමාධි කියපු විදියට චිත්ත සමාධිය දිනු කරගෙන ඒ සමාධිමත් වෙච්ච සිතින් අනිත්‍ය දුක් අනාත්ම බලන ක්‍රමයට අපේ ජීවිතයේ ධර්මානුකූලව සකස් කරගන්නට අප උත්සාහ ගන්නට ඕන. ඒ තුළින් ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව ප්‍රකට වෙනකොට, රාගාදී කෙලෙසුන් දුරු වෙනකොට අපට මේ ජීවිතය තුළදීම හිතේ පිරිසුදු බව නිසා සතුට සැනසීම ඇති වෙලා වඩ වඩාත් මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට අපට අවස්ථාව සැලසෙනවා. එනිසා මේ උතුම් ධර්මයේ ගෞරවයෙන් ශ්‍රවණය කරලා බුදුදම සංඝ කියන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණධම් ඔස්සේ ඉදිරියට යන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාවත් ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා. පුතුපඤ්ඤ පුද්ගලයෙක් විදියට අපේ ජීවිතයේ මේ සම්බුද්ධ ශාසනය තුල සංවර්ධනය කර ගැනීමට ඔබ අප හැම දිනාටම අවස්ථාව සැලසේවා. මේ උතුම් කුසලයේ බලෙන් ධර්මාභෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.